තරම් සියුමැලිද කළුගන් හිතන්නතවත් බැරි නිසා. මම ගියා අවකන බුදුන්ටත් දැසුඳුන් මිනිසා සොයා, දැසුඳුන් මිනිසා සොයා. කලාවැවළඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් නෙලා, රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළදිලා, මැරෙන ඉපදෙන රළ දිහා. සුරු මුනියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා, මා ඇසුවිට ඉනෙපුනා ඔහු තවම තනිකඩ ඇයි කියා, තවම තනිකඩ ඇයි කියා. මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා. මම ගියා අවකන බුදුන්ටත් දැසුඳුන් මිනිසා සොයා, දැසුඳුන් මිනිසා සොයා, දැසුඳුන් මිනිසා සොයා, දැසුඳුන් මිනිසා සොයා, දැසුඳුන් මිනිසා.